අක්ෂේපණක් කරනවා කියලා මතය දාලා ඒ තුල මගේ ප්‍රතිරූපය පල්ලෙහාට දාන්න කටයුතු කරන්න තරම් යම් ආයතන කටයුතු කිරීම පිළිබඳව මේ වෙලාවේදී අපේ මේ ඉතාම පහළ මට්ටමේ කණගාටුවක් කියන එක මම මතක් කරන්න කැමතියි. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අපි ගහගන්න පරාගන්න යන්නේ නැහැ. නමුත් මම ඒ මත කරවලට විශාල මේ පැතිවරණයක් කට උඩ තියාගෙන අපි පැතිවරණයට අභාවය මොකද දෙන අය හැටියට අපිට කරන අපහසු පිළිබඳව අධිකාරියේ පිටපත් කරාපොරොත්තු වෙනවා කියන එක විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරවලා යන්න තරක් නැහැ.